අද බලන්න කතානායකතුමා තේරිපත් වුණා. ්‍යවස්ථාවේදී ගරු ග්‍රමතුමත් විමසිරිපාසතුමත් තවපත් කරගත්තා. ඒ වගේම දකින්න ඕන දෙමළ ජාතික සන්ධානයේ සෙල් මඩේක්ලන් මන්ත්‍රීතුමා අද කමිටිස් වලට නියෝජ්‍ය සභාපති ධුරයට පත් වුණා. ඒක ලොකු දෙයක්. ඒක මේ මාධ්‍යම ඉල්ලීම කරනවා රටේ අරන් යන්න කියලා මේ පරිවිඩය. මොකද එතන පේනවා අපේ සම්මුතිවාදයට පටන් අරන් ඉවරයි. ආරම්භ වෙලා ඉවරයි. මොකද මේ සම්මුතිවාදය ආරම්භ වෙලා තියෙන මේ සම්මුතිවාදය එකමුතුභාවය ඉදිරියට අරන් යන වගකීම ජනතාවට තියෙනවා, දේශපාලන අපිට තියෙනවා, මාධ්‍ය වලට තියෙනවා.